අපි එක්සත් ජාතික පක්ෂයේ විදියට කියනවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ ආණ්ඩුව බොහොම විනිවිද පේන විදියට වැඩ කරනවා අපි කුමන හෝ කෙනෙක්ව ආරක්ෂා කරන්න කිසි විදිහකට උත්සාහ කරන්නේ නැහැ අපි හැබැයි අපි ලෑස්ති නැහැ අපිට විරුද්ධව නැත්තම් පසුගිය කාලේ මෛත්‍රී ජනාධිපතිවරයාට ඉදර යවන්න නැත්තම් මඩ ගහමින් මේ විවිධ ආකාර කටයුතු කරපු පුද්ගලයන්ගේ න්‍යාය පත්‍ර වලට අනුව කටයුතු කරන්න අපි කිසිසේත් සූදානම් නැහැ කියන එකත් අපි කියන්නේ. අපි ওই දේශපාලඥයෝ ඇතිරිච්ච ආකාරය දේශපාලඥයන්ගේ දූෂණ සම්බන්ධයෙන් මේ සියල්ල ඉදිරියේදී අපි අපේ නව රජයත් එලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි එලි කරනවා වගේම අපේ ආණ්ඩුවෙන් කවුරු හරි යමක් වැරදියක් කරලා නම් කිසිසේත්ම අපි ආරක්ෂා කරන්න ඕ ඒ වෙනේ පෙනී සූදානම් නැහැ. විශේෂයෙන් මග්‍රාමාත්‍යවරයා ඊ පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප්‍රකාශයට පත් කරා.